avanhali uyanbune amvenava avanhali vendenava bolanga kata aadare takiyana kata bolanga unate saagare ka gabura dane nubida hoyate aadare takiyana kata bolanga unate saagare ka gabura dane nubida hoyate perua ebi kimadunuan obege kandulin pingi iye dawale apge luwe aasha gangul ya Salala, lohanan lagi, mama mai kedahu, boleh datangkan, asa bishalai, ibu si mahi nai, ide nanti nengi, bendunat. Rekabu belua ebi, imaduluan ubegi kandulin tinggi. Iye dawale apge luri, asha gangul ya tuna. Sihina maavte paakar patum hindhela, मत वेदना दी तव सितक दिन हिला हिन मावते पाकर पतुम बिंद हिला सितक वेदना दी तव सितक दिन हिला एक में नदी तीरे दिन तहम बेला किसुनु एसी ना गैसी कंदुल बुंद बेला साला उकुलु ताला रंगन लियान बाला नित्नि दिंगु मतुंदेला රසයට මං බලා ධන මන මත් කළා සුරංගන වෙස් බලා සලා උකුළු තලා රංගන ලියන් බලා නෙත් බිඟු මත් දෙලා සුරංගන වෙස් බලා සලා උකුළු තලා රංගන ලියන් බලා නෙත් බිඟු මත් දෙලා Thank you. ගැනගු ඇතදියම සොයලා ඉව කරමින් ගැනබූ ඇත මැත දැලලා අපි මාරු බාල එනබූ ගලයන්නේ රැකෙනිදි මරන්නේ දරුවෝ අඹරකින්නේ අපි මාළු බාලයන්නේ ඔරුව පැදලයන්නේ රැකෙනිදි මරන්නේ දරුවෝ අඹරකින්නේ අපි මාළු බාලයන්නේ මූදුරැල්ල ඔස්සේ ඔරුව පැද යනවෝ නිම්බලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත දැලලා අපි මාළු බාල එනවෝ දැටි සවිය ගන්නේ ඔරුව පැදලා යන්නේ පෙරල දුර පෙනෙන්නේ අපි මාළු බාල එන්නේ දැටි සවිය ගන්නේ ඔරුව පැදලා යන්නේ පෙරල දුර පෙනෙන්නේ අපි මාළු බාල එන්නේ මූදුරැල්ල ඔස්සේ ඔරුව පැද යනවෝ නිම්බලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත දැලලා අපි මාළු බාල එනවෝ ඈත මෑත දැලලා අපි මාළු බාල එනවෝ See dusre dil mein sihi na gine na ude kaunde alukun sihi na mat na dinde sukurde ek sihi ne ma සොයා එන්නේ මේ අපේ ජීවිතේ. ධනකාමියෝ ඔබ වගේ නැති ලෝකෙ කිසි දිනේ පෙරදුනේ දිනා එන්න මා වෙතේ හෙට දිනේ සුභදානනේ. වියරු වැලි තීරයේ සතුරු බල මායි මේ නගන යාමයේ ඔබව සිහි දීපියේ තනිව ගෙවන ආරයේ සුසුමෙන් නාලයේ ඔබව මතකේදී ඔබය මගේ ජීවිතේ. වියරු වැලි තීරයේ සතුරු බල මායිමේ කුඩිදෝනියන් සිහි වෙලා නෙතේ මාගේ කඳුළු වැල් ඉතිරිලා හෙට මේ සටන් නිම වෙලා උදාවේද සාමයේ කල්පනා රජ ජාතියේ වීරයෝ සදා කාලෙ දෙවිවරුන් රකින්නවා ඔබේ නාමේ රන් ලෙසේ දිලෙනවා විරුවානනේ. වියරු වැලි තීරයේ සතුරු බල මායි මේ පිය නගන යාමයේ ඔබව සිහි දීපියේ තනිව ගෙවන ආරයේ සුසුමෙන් මාලයේ ඔබව මතකේදී ඔබය මගේ ජීවිතේ.

කලායි කවුද ගයන්නේ කවුද බයන්නේ ඈත විමානේ ඊත ගලායි කවුද ගයන්නේ කවුද බයන්නේ කවුද ගයන්නේ කවුද සිතාරා සිංදු නදී ඉවුරජගේ එන්න සිතාර ප්‍රින්දා කියන දිහා චන්දන සිහිලරැනි භාරත කිසුම මගේ උන්නා සුන්ද දිදී ඉන්දිවදන් විවුරු හඳින් කියන සිතාරා සිංදු නදී ඉවුරජගේ එන්න සිතාරා ඉන්දිවදන් විවුරු හඳින් කියන සිතාරා සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා හින්දි වදන් විවුරු හඳින් කියන සිතාරා සිංදු නදී ඉවුර දිගේ එන්න සිතාරා හින්දි වදන් විවුරු හඳින් කියන සිතාරා සිංදු නදී ඉවුර දිගේ මායමේ සූසට මායමේ ප්‍රේමයේ දියුදුව ප්‍රේමියේ ඔබේ වංක සිනාරල්ල එපා වෙන්නේ නෑ සිතේ සෝක සංකාවන් තියාගන්නේ නෑ රවටනවා ඒ හිත ජීවිතේට සතුට ගේනවා මායමේ සූසට මායමේ ප්‍රේමයේ දෙව්දුව ප්‍රේමියේ ඔබේ වංක සිනාරල්ල එපා වෙන්නේ නෑ සිතේ සූක සංකාවන් තියාගන්නේ නෑ හිටියද ඈත හිත ගිහින් ඒ තමා හැඟුම් උපදින ආදරේ නමින් ලෝකය කරකෙනවා ප්‍රේමය පෙරලෙනවා ඒ පින් මාලිගාව අහසෙ මවනවා මායමේ සූසට මායමේ ප්‍රේමයේ දෙව්දුව ප්‍රේමියේ ඔබේ වංක සිනාරල්ල එපා වෙන්නේ නෑ සිතේ සෝක සංකාවන් තියාගන්නේ නෑ සොයා නැපියා සරන්නේ මාත් මෙහි ඉන්න තුරා උන්ට හිතක් දෙන්න එපා රහසේ මට බහක් කියන්නේ පලාපාට වියන කිසේ ගිරාලෑන් ආකාසේ අන්න බලන් ඔබ සොයා නැපියා සරන්නේ සීමට බහක් කියන්නේ දෙනා සුනේ කාගෙද කවුදෝ දන්නේ ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ අතර විනෝද වන්නේ සැනකිලියේ සඳ එළියේ දිමුතුලතාවයි සිලිසිලියේ සිව්වැලියේ උමරිහිනාවයි උමරිහිනාවයි උමරිහිනාවයි සැනකිලියේ සඳ එළියේ දිමුතුලතාවයි சந்தையிலேயே திமுத்துல தாவாய்